ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. සැදැවත් වාසනාවන්ත පින්තුණි සෞම්‍ය නෝන ප්‍රධාන, ඒ වගේම චතුර මහත්මා දියණිය, ආදරණීය දෙමව්පියන් පෙරමුණේ තබාගෙන අද දින මේ තාම වැඩගත් කෘතවේදී පින්කම සිදු කළා නිමාවටපත් වෙච්ච අවස්ථාව. මේට මාසයකට කලින් මිය ගිය ආදරණීය මෑණියන් වහන්සේ විමලාදී සිල්වා මහතාව සිහිපත් කරලා සිදු කරන මාසෙන් සිදු කරන පින්කම හැටියටයි අද දින මේ පින්කම සිදු කළේ. ඉතින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා මතක් කර විදියට මේ මෑණියන් ජීවත් වෙලින කාලයේහි සෞම්‍ය නෝන ඇතුළු මේ කවුරුත් තමන්ට පුළුවන් උපරිම ආකාරයෙන් දෑබර මෑණියන්ට සැලකුවා. කායික වශයෙන් වෛද්‍ය ප්‍රතිකාර ආදී හොඳින් සිද්ධ කළා. ඒ වගේම බුදුදහමට අනුව ලබා දෙන්න පුළුවන් ඉහළම ආශිර්වාදය ඒ දෑබර මෑණියන්ට ලබා දීලා, ඉතින් මේ මෑණියන්ගේ ජීවිතය සුවපත් කළා. මෑණියන්ට කරන්න පුළුවන් උපරිම යුතුයකම ඔබ සිද්ධ කළා. ඉතින් ඒ ගැන හිතනකොට සෞම්‍ය නෝනට හිතේ ලොකු සැනසීමක් ඇති කරගන්න පුළුවන්. ඒ අම්ම ජීවත් වෙලින කාලයේදීම තමන්ට කරන්න පුළුවන් උපරිම යුතුයකම සිද්ධ කළා කියලා. අනිත් එක මම හිතන්නේ මේ මෑණියන් තමන්ගේ ජීවිතයේ පරමායුෂ භුක්ති විඳපු මෑණි කෙනෙක්. මම හිතන අවුරුදු 80කටත් වඩා. ඔව් ඒක තමයිනේ. ඉතින් මේ කාලේ හැටියට ජීවත් වෙන්න පුළුවන් උපරිම කාලය. ඉතින් ඒ ගැන හුඟක් සතුටු වෙන්න පුළුවන්. ඉතින් මේ දරුවා හැම දිනෙකම බොහොම වාසනාවන්තයි. තමන්ගේ අම්මලා තාත්තලා හුඟක් කල් ජීවත් වෙනවා. ඉතින් මේ ඉදිරිපිට ඉන්න දෙමව්පිය දිහා බැලුවත් ඔබට හුඟක් සතුටු වෙන්න පුළුවන්. ඔබ හුඟක් වාසනාවන්තයි. ඉතින් මේ වගේ වයසේ වියපත් වෙලා හොඳට නිරෝගීව සිහි කල්පනා ඇතුව තමන්ගේ අම්මා තාත්තා දකින්න ලැබෙනවා කියන්නේ ඒක තමන්ගේ ජීවිතේ ලොකු භාගයක්. ඒක බොහෝ දෙනාට ලැබෙන්නේ නැහැ. ඇතැම් විට එක්කෙනෙක් ඉන්නවා එක්කෙනෙක් නැහැ සමහරලාට. හිටියත් ඇතැම් විට ඇඳේ ලෙඩ වෙලානේ. ඉතින් මේ වගේ වයසකදී මේ අම්මල තාත්තල මෙහෙම හොඳට නිරෝගීව ඉන්නව දකින්න ලැබෙන එක ඒකෙන් පේනවා ඔබ හුඟා පින්වන්තය කියන එක. ඒක අතකින් ඒ අම්මල තාත්තල සසර හුඟා පින් කළා තියෙනවා. ඒ වගේම දරුවෝ හැටියට ඔබත් හුඟාක් පින් කළා තියෙනවා. සසරත් පින් කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ආත්ම භාවයේත් ඔබ හුඟාක් පින්කම් කරනවා. විශේෂයෙන්ම තමන්ගේ අම්මා තාත්තා දෙන ජීවත් වෙලින කාලේ ඒ ඇත්තන්ට තමන්ගේ දෑතීම සලකන ලැබෙනවායි කියන්නේ ඒක ලොකු භාග්යක්. ඒක ලොකු පිනක් ඇත්තෙම. ඒක අතකින් කළගුණ සැලකීමක්, අනිත් අතෙන් අපට ලොකු පිනක් සසරට, තමත් පැත්තකින් අපේ ජීවිතේ ලොකු ආශිර්වාදයක්. අපේ අම්මා තාත්තා ජීවත් වෙනකම්ම අපට ජීවිත ලොකු ආශිර්වාදයක් වෙනවා. ජීවත් වෙන විතරක් නෙවෙයි ඇත්තෙම. ඒ අම්මල තාත්තල ජීවත් වෙන කාලේ හොඳින් සැලකුවොත්, ඒ අම්මා තාත්තා නැති වෙච්ච කාලෙත් ඊයාගේ ආශිර්වාදය අපට ලැබෙනවා. බෞද්ධ සාහිත්‍යය තාම පැහැදිලිව දැක්වෙනවා සමහර අම්මල තාත්තල මිය ගිහිල්ලා සුගතිගාමි වෙලා ඒ ජීවත් වෙන දරුවන් රැක බලා ගන්න ආකාරය ගැන, දරුවන්ට ආශිර්වාද කරන ආකාරය ගැන. දරුවෝ පින්කම් කරනකොට ඒ අම්මල තාත්තල සුගති ඉඳගෙන සතුට වෙනවා. අපේ දරුවෝ සිල් සමාදන් වෙනවා, භාවනා කරනවා, දන් දෙනවා කියලා අම්මල තාත්තල සතුට වෙනවායි කියලා සඳහන් කරලා තියෙනවා. ඇත්තම මේ ආත්ම භාවයේ අම්මා තාත්තා විතරක් නෙවෙයි, මීට කලින් ආත්ම භාවවල අම්මල තාත්තලත් තාමත් හිතන්නේ අපි ඒගේ දරුවෝයි කියලා. ඒකට හොඳ උදාහරණ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කරනකොට එක්තරා මහලු බ්‍රාහ්මණයෙක් බුදුහාඳුනේ ළඟට ඇවිල්ලා පුතේ පුතේ කියලා කතා කළා. කතා කළා කියන පුතේ හුඟා කාලෙකින් දැක්කේ අන්න අම්මත් ගෙදර බලාගෙන ඉන්නවා, නංගිල මල්ලිලත් ගෙදර බලාගෙන ඉන්නවා, අපි ගෙදර යන් කියලා බුදුහාඳුර ගෙදර එක්කන් ගියා. එක්කන් ගිහලා බුදුහාඳුරන් දානේ පූජා කළා, බොහොම සතුටෙන් සැලකුවා. මේ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුව අහනවා බුදුහාඳුරනේ මොකද මේ වුනේ කියලා. මේ අය මේ තමන්ගේ දරුවෙක් විදිහට බුදුහාඳුරුව සැලකුවා, මේ අම්මා තාත්තා කියලා කියනවා, මොකද්ද මේකට හේතුව? බුදුහාඳුරුව කියනවා, ආනන්ද මේ දෙන්නා මීට කලින් ආත්මභාව 100 ගානක් ආත්මභාව 500ක්ම බුදුහාඳුරන්ගේ අම්මා තාත්තා වෙල හිටියයි කියලා. සාකේත කියලා බ්‍රාහ්මණේ. ඉතින් ඒ අය තාමත් ඒගේ යටිහිතේ සවිඥානිකව මේ මතකය තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දරුවෝ සහ දෙමව්පිය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක ජීවත් වෙලා ඉන්න කාලය විතරක් නෙවෙයි, සසර බොහෝ ආත්මවාගානක් ගියත් මෙන්න මේ සම්බන්ධතාවය තියෙනවා. ඒ සම්බන්ධතාවයේ දිගට රඳා පවතින එක හේතුවක් තමයි ජීවත් වෙලා ඉන්න කාලේ අපට තාත්තට හොඳට සලකන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, ඒ ඇයට පින්කම් කරන්න අවස්ථාව ලබා දෙන්නට ඕන. ඊයාගේ කුසල් වැඩෙන විදියට දැන් ඔබ නිතරම අම්මා තාත්තට ආශිර්වාද කරනවා, පින්කම් වලට සහභාගී කරගන්නවා, අම්මා තාත්තගේ දෑතින් දානේ පූජා කරනවා. අන්නේත් එක තමයි පින්නතුනේ මේ නියම සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ. විශේෂයෙන්ම අපි ජීවත් වෙන කාලෙහි එකට ජීවත් වෙන ඥාතින් හැටියට අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ පින්නතුනේ අපි ආහාර පාන ආදීෙන් ඇඳුම් පැළඳුම් වලින් බෙහෙත් තෙත් වලින් උදව් කරන විතරක් නෙවෙයි. එයා ජීවත් ඉන්න කාලේ හැකිතාක් දුරට එයාගේ ශ්‍රද්ධාව දිනු වෙන විදියට, ඒ වගේම සිල්වත් බව දිනු වෙන විදියට, පරිත්‍යාග සීලත්වය දිනු වෙන විදියට එයාට උදව් කරන්නට ඕන. ඒක තමයි සැබෑම උදව් වෙන්නේ. එහෙම හිටියොත් පිනතුනේ ඒ අය නැති කාලෙක වුණත් ඒ අය හොඳට සුගතිගාමි වෙලා ඉන්නවායි කියලා අපට සතුටටපත් වෙන්න පුළුවන්. අන්නේ සම්බන්ධතාවය නිසා පිනතුනේ මේ අපි එකට ජීවත් වෙලා ඉන්න කාලේ අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ කෑම බීම ඇඳුම් පැළඳුම් වලින් සංග්‍රහ කරලා ඉන්න එක විතරක් නෙවෙයි. අපි ජීවත් වෙලා ඉන්න මේ ටික කාලෙෙහි අපි හැකිතාක් දුරට ඕනෝන්ට උදව් කරන්නට ඕන. ඒ අයගේ හිත දියුණු වෙන විදියට පරිත්‍යාග සීලීත්වය, සිල්වත් බව, මෛත්‍රිය, සතිමත් බව, ප්‍රඥාව මෙන්න මේ වගේ ගුණාංග දිනු වෙන්න අපි ඕනොන්ට උදව් කරන්න ඕන. එතකොට අපට මේ ආත්ම භාවෙත් ඒගොල්ලන් ඥාතිුණා විතරක් නෙවෙයි, නැවත සසරේදී අපට ඥාතින් වෙලා සුගතිගාමීව එයා මුණ ගැහෙනවා අපට. මෙන්න මේක ඊටාම වැදගත් දෙයක්. ඉතින් අන්න ඒකට ඔබ මේ අද කරපු පින්කම ඔබ හැම දිනාටම ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් මේ මියගිය මෑණියන් පින් බලාපොරොත්තුකින් කිසියම් තැනක සිටිනවා නම් මෙවැනි පින්කම් අනුමෝදන් වෙලා ගාස් සතුටටපත් වෙනවා. අපේ දරුවෝ නිසා අපට පින් ලැබුණා. චිරන් ජීවන්තු නෝ ඥාති යේ සංහේතු ලබහමසේ කියලා. අපේ ඥාතීන් නිසා අපට පින් ලැබුණා. පින් අනුමෝදන් කළා වූ ඥාතීන් බොහෝ කලක් ජීවත් වෙත්වා කියලා ආශිර්වාද කරන බවත් ධර්මයේ සඳහන් වෙනවා. අනිත් කාරණේ තමයි මේ මියගේ ඥාතීන් පින් අනුමෝදන් කරනකොට මියගේ ඥාතිවරුන්ගේ තිමිච්ච ගුණයන් හොඳට සිහිපත් කරගන්නට ඕන. ඒ අම තාත්තා මට මෙහෙම සැලකුවා, මේ වගේ උදව්පකාර කළා, මේ වගේ ගුණ ඒ ඇගේ ළඟ තිබ්බා කියන අන්නේ ගුණය සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න කියලා. අනිත් දේ තමයි පිනතුනි මියගිය ඥාතීන් කැමති අපි සතුටෙන් ඉන්නවනම් අපි මියගිය කෙනා වෙනුවෙන් හෝ දුක් වෙනවට මියගිය කෙනෙක් කැමති නැහැ. ඒක විශේෂ කාරණයක්. ඒ නිසා ඇත්තටම අපි ඒ අය සතුට කරන්න කැමති නම් අපි කරන්නට ඕන හැකිතාක් සතුටෙන් ඒ අය වෙනුවෙන් පින්කම් කරන්න ඕන. එක්තරා සූත්‍රයක දැක්වෙනවා යම් කිසි කෙනෙක් දුකෙන් ඉන්නකොට ඒ දුකෙන් ඉන්න කෙනාට කැමති අය ඉන්නවනම් ආදරය කරන අය ඉන්නවනම් ඒ අය දුකටපත් වෙනවා කියලා. යම් කිසි කෙනෙක් සතුටෙන් ඉන්නවනම් ඒ සතුටෙන් ඉන්න පමණට ඒ අයගේ යහළු මිත්‍රාදීන් එයාට ආදරය කරන අය කැමතියි කියලා. අන්න ඒ වගේම තමයි මිය ගියත් ඒ මිය ගියාට පස්සේ ඥාති මිත්‍රාදීන් බලනවා අපේ ඥාතීන් දුක් වෙනවද කියලා. ඇතැමිට අපි හුඟා දුක් වෙනවනම් ඒ අයගේ කුසල කර්ම ශක්තියන් අඩුයි නම් ඇතැමිට අය පල්ලෙහා ස්ථාන වලට ඇවිල්ලා අපි ආරක්ෂා කරගෙන අපි දුකෙන් නැති කර අපට දුක නැති කරන්න උදව් කරන සමහරලාට. එහෙම උදව් කරනකොට සමහරලාට සමහර කතා ප්‍රවෘත්ති දැක්වෙනවා. ඒ ඇයට ඉහළට යන්න තියෙන අවස්ථා, ඉහළ සුගතිගාමී තැනකට යන්න තියෙන අවස්ථා වැලකිලි කීප අවස්ථා ගැන දැක්වෙනවා. ඉතින් අපි ඇත්තටම අපේ ඥාතීන්ට ආදරේ නම් අපි කළ යුතු ප්‍රධාන දේ තමයි අපට දුකක් එනවා හිතට ඒ ඥාතීන් නැති වෙච්ච එක ගැන අපි ඕන කෙනෙකුට හිතට සංවේගයක් ඇති වෙනවා. නමුත් අපි එකට දිගින් දිගටම දුක් වෙන හොඳ නෑ. අපි ඉක්මනට ඒක නැති කරගෙන ඊටාම සතුටෙන් ඒ අය වෙනුවෙන් පින්කම් කරන්නට ඕන. එතකොට ඒ අය මේ පින් අනුමෝදන් වෙනවා. විතරක් නෙවෙයි ඒ අය හොඳ තැන් වලට යනවා, සුගතිගාමි වෙනවා. ඒ වගේම සුගතිගාමි වෙලා ඒ අය අපට ආශිර්වාද කරන බවත් සඳහන් වෙනවා. අනිත් කාරණේ තමයි පිනොතුනේ අපටත් මේක අපේ ජීවිතේට ලොකු පාඩමක්. ඉතින් අපේ දරුවෝ හදන අය, යහළු මිත්‍රාදීන් ඥාතින් එකට ඉන්න අය, අපිත් මේ හැමදාම මෙහෙම එකට ඉන්නේ නැහැ. තා බලන අවුරුදු 10ක් ගත වෙනකොට මේ අපි එකට ඉන්න අයගෙන් කොච්චරනම් අය වෙන් වෙලා ගිහිලාදනේ, වෙන වෙන පළාත්වලට ගිහිල්ලා, ඇතැම්මිට වෙන වෙන ආත්ම භාවල ඉපදිලා, අපි නොයෙක් තැන් වලට නැවත විසිරීලා ගිහිල්ලා. අපේ ජීවිත කියන්නේ මේකයි පින්නතුනි. අන්න ඒ බව අපි නිතර සිහිපත් කරන්නට ඕන. බුදුහාඳුරෝ නිතර දේශනා කළාපට නිතර මෙනෙහි කළ යුතු කාරණයක්. අපි කැමති ප්‍රියමනාප දේවල් වලින්, අපි තාම ආදරය කරන පුද්ගලයන්ගෙන් අපට වෙන් වෙලා යන්නට සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. එහෙම මෙනෙහි කරනවා නම් අපි මේ දාල යන දේවල් වලට සලකන වගේම Tamanට ඇත්තටම රැගෙන යන්නට පුළුවන් කුසල කර්ම ශක්තියෙන් මනස දියුණු වෙන දේවල් අපි වැඩිපුර කරනවා. අපට ඇත්තටම අපට කියලා අයිතිව තියෙන්නේ අපි දිනු කරගන්න අපේ හිත. අපේ මේ ශරීරය අද අපි පාවිච්චි කළා. අපේ ශරීරයෙන් මනස අයින් වෙනවත් එක්කම මේ ශරීරය මහ පොළොවට යට වෙනවා, මහ පොළොවට පස් වෙන ස්වභාවයක් තියෙනවා. අන්නේ වෙන ජීවිත ගත කරන්න හැටියට ඇත්තටම අපේ ජීවිතයට අපි උදව්වක් කරගන්නවා කියලා කියන්නේ හැකි තාක් දුරට එක පැත්තකින් මෛත්‍රියෙන් දිනු වෙනට ඕන, අනිත් පැත්තෙන් ප්‍රඥාවෙන් දියුණු වෙනට ඕන. නිතරම සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මෛත්‍රී හිත දියුණු කරගන්නට ඕන. අනිත් පැත්තෙන් ප්‍රඥාව දියුණු කරගන්නට ඕන. ප්‍රඥාව කියලා කියන්නේ අපේ හිතට සිතවිල්ලක් එනකොට ඒ සිතවිල්ලේ අනිත්‍යතාවය. මේක දිගට තියෙන දෙයක් නෙවෙයි, මේ සිතවිල්ල මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධුනාය කියලා අපි හිතන්න දක්ෂ වෙන්නට ඕන. අපේ ජීවිතය අපි ධර්මල්ලු හිටිය කියලා කිව්වට, රැකී රක්ෂා කරනවා කියලා කිව්වට, ගියත් දොරක් යාන වාහනයක් තියෙනවා කියලා කිව්වට, අම්මා තාත්තා ඉන්නවා කියලා කිව්වට, ඇත්තටම අපේ ජීවිතය කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියන්නේ එක මොහොතක සිතුවිල්ල. ගංගාවක් කියලා කියනකොට අපි හිතන්නේ ගංගාවක් හැතැම්ම 10ක් දිගයි, හැතැම්ම 50ක් දිගයි, හැතැම්ම 100ක් දිගයි කියලා අපි කියනවනේ. ඇත්තනම් ගංගේ දිග කොච්චරද? ගංගේ දිය එක වතුර බිඳුවයි. අන්නේ වගේ අපි අවුරුදු 50කට ජීවත් වෙනවා කියලා කිව්වට ඇත්තටම අපේ ජීවිතය කියන්නේ මොකද්ද? එක වර්තමාන මොහොතක සිතුවිල්ල. අන්නේ වර්තමාන සිතුවිල්ල අපට සාර්ථක කරගන්න පුළුවන් නම්, අන්නේ වර්තමාන මොහොත තුළ ඊටාම නුවණින් සිහියෙන් කාලය ගත කරන්න පුළුවන් නම් අපට මේ සංසාර ජීවිතයම ජයග්‍රහණය කරන්න පුළුවන්. අන්නේකට අවශ්‍ය කරන ධර්මයක් තමයි බුදුරජාන් වහන්සේ අපට අනාවරණය කළ දුන්නේ. ඉතින් අපි හුඟක් වාසනාවන්තයි. හුඟක් පින්වන්ත අම්මල තාත්තල ලැබලා, වාසනාවන්ත දරුවෝ ලැබලා, හොඳ අධ්‍යාපනයක් ලැබලා, මේ වගේ හොඳ සාමකාමී රටක ජීවත් වෙන ලැබීම, මේ සියලුම දේවල් ලැබෙන අතරේදී අපි තවත් සුවිශේෂ දෙයක් ලැබුවා. ඒ තමයි සම්බුද්ධෝත්පාද කාලයක් අපි ලැබලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගයා හඳුනා ගන්න පුළුවන් කාලෙක, මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන වැඩ සිටින කාලයක අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් පේනවා තියෙන අපේ තරම් ජීවිත වටිනාකම් තියෙන ජීවිතයක් තවත් ලෝකේ නැහැ. ඒ නිසා අපි නිතරම මේ ලබාගත් ජීවිතයේහි වටිනාකම ගැන නිතරම හිතන්න. මේව නිකන් ලැබිච්ච දේවල් නෙවෙයි. මේව සතර හුඟක් පින්කම් කළා, හුඟක් ප්‍රාර්ථනා කළා ලැබිච්ච දේවල්. ඒ නිසා අපේ ජීවිතේ පිටුපස්සේ තියෙන්නේ මේ සසර ආත්මාව බොහෝ ගානක කරපු මහා කුසල කර්ම ශක්තියෙන් ආනිසංස තමයි මේ ලැබිලා තියෙන්නේ. ඒ පින පොඩ්ඩක් හරි අඩු වුණා නම් අපට මේ මනුස්ස ආත්ම භාවයේ සුගතිය අහිමි වෙන්න තිබුණා. ඇතැම් විට මේ ජීවිතේ ලැබුණත් උපතින් ඇතැම් විට නොයෙක් ආබාධවලට ලක් වෙන්න තිබුණා. ඇතැම් විට අපේ පින හොඳට තිබුණත් අපේ පිනේ තවත් පැත්තකින් අඩුවක් තිබුණා නම් සමහරලාට මොකද වෙන්නේ? අපට ලැබෙන්න හිටිය දරුවා, අපට ලැබෙච්ච දරුවගේ නොයෙක් විදිහ ආබාධ එන්න තිබුණා. ඇතැම් විට ඇස් දෙක අන්ධ වෙන්න තිබුණා. ඇතැම් විට බහිර වෙන්න තිබුණා. මන්දබුද්ධික වෙන්න තිබුණා, කතා කරන්න බැරි වෙන්න තිබුණා. බලන්න මේ සියලුම දේවල් වලින් අපිව මුදවලා හොඳ පින්වන්ත දරුවන් ලැබලා, බුද්ධිමත් දරුවෝ ලැබලා, අම්මලා තාත්තලා ලැබලා මේ සියලුම දේවල් ලැබුණේ පින්නතුනේ සසර කළා වූ මහා පින කානිසංසය. ඒ නිසා අපි හොඳවට සසරේදී දන් දීලා තියෙනවා, සීල රැකලා තියෙනවා, භාවනා කළා තියෙනවා, අනිත් දරුවන්ට අපි ආශිර්වාද කළා තියෙනවා. අනිත් අයගේ දුව දරුවන් දිනු වෙනකොට අපි ආශිර්වාද කළා තියෙනවා. අනේ හොඳට සාර්ථක වෙන්න කියලා. ඒ ආශිර්වාදයේ ඒ කරපු මුදිතා ගුණය නිසා තමයි අපේ දරුවෝ මෙහෙම ලස්සනට ඉන්නේ. ඒ නිසා අන්න එක තේරුම් ගත්ත කෙනා මේ ජීවිත කාලයේ හැකිතාක දුරට තමගේ ජීවිතයේ ආර්ථිකෙන් අධ්‍යාපනයෙන් දිනු වෙනා වගේම අනිත් පැත්තෙන් අනිත් කෙනා වෙනුවෙන් පුලුවන් තරම් මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ෂා මේ ගුණාංග දිනු කරගන්නවා. අනිත් පැත්තෙන් මේ සම්බුද්ධ ශාසනය ලබන්න පුළුවන් උපරිම දිනුව, උපරිම සාර්ථකත්වය කියලා කියන්නේ අනිත්‍යතාවය මෙනෙහි කිරීම. හැම මොහොතකම තමන්ගේ සිත ගැන සිහියෙන් ඉන්න, මේ තමන්ගේ වර්තමානයේ තියෙන සිතුවිල්ල මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවායි කියලා දකින්න දක්ෂ වෙන්න. එක මොහොතක් හරි හිත අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි, මනෝවිඥාන අනිත්‍යයි කියලා එක තත්පරයක් හරි මෙනෙහි කරන්න අපි දක්ෂුනොතින් ඒ මෙනෙහි කරන එක සුළු මොහොත ඇතැම් විට මේ ජීවිත කාලෙම දන් දුන්නට වඩා ලොකු ආනිසංසය සැලසෙන මේක. බුදුහාඳුරු දක්ෂින විභංග සූත්‍රයේදී දේශනා කරනවා දන් දීමේ ආනිසංස කියලා. ඊට වඩා සීලේ ආනිසංසදායි, ඊට වඩා තෙරුවන් සරණ යාම ආනිසංසදායි, පංචශීලයේ ඊටත් වඩා ආනිසංසදායි, ඊළඟට මෛත්‍රී භාවනා කිරීම ඊටත් වඩා ආනිසංසදායි කියලා කියලා ඉහළම කුසලයේ හැටියට දේශනා කළේ මොකන්ද? ඇහිපියේ ගහන මොහොතක් අනිත්‍ය සංඥාව මෙනෙහි කරනවා නම්, ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි කියලා මෙන්න මේ අනිත්‍යතාවය මෙනෙහි කරන්න දවසට එක විනාඩියක් හරි කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේ අම්මලා තාත්තලට එක ලොකු ආශිර්වාදයක් වෙනවා. සසර ලොකුව මගවේ දමක් රැස් කරගත්තා වෙනවා. ඉතින් මෙන්න මේ ධර්ම මාර්ගය යන්නටත් ඔබ අද කලාව මේ පින්කම ලොකු ආශිර්වාදයක්. ඉතින් සෞමිනවන හුඟා සතුටු වෙන්න. ඉතින් අපේ ධම්මපීති හඳුර සඳහන් කරපු පරිදි ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් මේ ශාසන වෙනුවෙන් පින්කම් කරන අය විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලාගේ දියණුව ප්‍රාර්ථනා කරනවා. විහෙර විහාරස්ථානවල අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන අය. ඉතින් තමන්ට පුළුවන් ආකාරයෙන් ශක්ති ප්‍රමාණයෙන් මේ ශාසන වෙනුවෙන් පරිත්‍යාගශීලීව ස්වාමින් වහන්සේලාට ගෞරවයෙන් ආදරයෙන් සලකන අය. ඒ නිසා පන්සලට ආවත් තමන්ගේ ගෙදර කියලා හිතලා හැමදේම බලසොල කරනවා නේද? සමිනෝනේ මේ පින්තුන් දුවල පැනලා ඉතින් ගෙදර වැඩපල කරනවා වගේ තමයි පන්සලට අහ වැඩ කරන්නේ. ඉතින් ඒක තමයි ශ්‍රද්ධාවන්ත බෞද්ධයන්ගේ ලක්ෂණය. ඉතින් තමන්ට මේ බුදුහාඳුරෝ කියලා කියන්නේ මගේ බුදුහාඳුරෝ, මමේව බුද්ධෝ, මමේව ධම්මෝ, මමේව සංඝෝ කියන අදහසින් වැඩ කරන්නේ. බුදුහාඳුරෝ මගේ, ධර්මයේ මගේ, සංඝරත්නයේ මගේ, මේ විහාරස්ථානයේ මගේ කියන හැඟීමෙන් තමයි කටයුතු කරන්නේ. ඒක තමයි ශ්‍රද්ධාවන්ත පින්තුන්ගේ තියෙන ලක්ෂණය. ඉතින් ඔබ ඒ සිද්ධ කරන්න ආ වූ දානාලී පින් දහම්, ඒ වගේම ශ්‍රද්ධාදී ගුණ දහම් ගැන හිතලා තව තවත් සතුටට පත්වන්න. ඉතින් ඒ තමන්ගේ මියගිය මෑණියන් කොහේ හරි ඉඳගෙන මේ පින්කම ගැන හිතලා හුඟා සතුටු වෙයි දැකලා. ඉතින් සමිමේ නෝනටත් මේ ගැන හිතලා හිතේ සැනසීම ඇති කරගන්න පුළුවන්. තමන්ගේ අම්ම වෙනුවෙන් කරන්න පුළුවන් මේ ඥාතික යුතුයකම. සාමාන්‍යයෙන් හත් දවසෙන් තුන් මාසෙන් තමයි පින්කම් කරන්නේ නේද? ඔබ මේ මාසයක් ගත වෙන අවස්ථාවේදීත් ඒ අම්ම වෙනුවෙන් මේ පින්කමක් කළා. ඉතින් හුඟා සතුටට පත්වන්න. ඉතාම ලස්සනට දානය සූදානම් කළා. ඉතින් ලංකාවේ සිද්ධ කරන මහා ලොකු දානයක් වගේනේ. සියලුම දානෝපකරණ සහිතවයි මේ දානය සිද්ධ කළේ. ඉතින් මේ ආදරණීය අම්ම තාත්තා පෙරමුණේ තබාගෙන තමන්ගේ සහෝදර සහෝදරියන් කවුරුත් ඒක රාශී කරගෙන ඉතාම ලස්සනට මේ පින්කම කළා. බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් පින්කම ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා හුඟා සතුටට පත්වන්න. ඉතින් ඒ සතුටු සිතින් සිද්ධ කළා වූ මේ උතුම් පුණ්‍යඵලය මීට මාසයකට කලින් මිය ගිය ආදරණීය මෑණියන් විමලාදී සිල්වා මාතාව මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින සුවපත් විය හැකි වෙනත් ඥාති මිත්‍ර ආදීන් වෙත්නම්, ඒ වගේම පහුගිය කාලෙ මිය ගිය එලින්ටන් අබේරත්න මහත්මයා, ඒ වගේම මේ නෝනා මහත්මියතුළු යම් තාක් ඥාති මිත්‍ර ආදීන් පින් බලාපොරොත්තුකින් සිටින්නම්, ඒ හැම දිනෙකමත් මේ පින සුවපත් වෙත්වා. ඒ වගේම මේ විහාරස්ථානය තව දින කිහිපයකින් අපි වෙනත් ස්ථානයකට යනවා. ඉතින් මේ විහාරස්ථානය මේ තත්ත්වයට පත් කරන්න උදව් උපකාර කළා බොහොම වෙහෙස මහන්සියෙන් වැඩ කරපු බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා ඉන්නවා. ඉතින් ඒ අයටත් අපි මේ පින අනුමෝදන් කරවමු. ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධාර්මිකව කළා වූ මේ පින් කමයානි සංසය ඒ හැම දිනාමත් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් වාදනයේ පෙන් වාදනය අරගෙන පෙන් වඩල පින් අනුමෝදන් කරමු. ගාථාව කියමු අපි. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පරිපූරෙන්ති සාගරම් ඒවමේව හිතෝ දින්නම් තේතානං උපකප්පති ඔන්න මේ උදකං වට්ටම් යථානින්නම් පවත්තති ඒවමේව හිතෝ දින්නම් තේතානං උපකප්පති. හොඳයි පින්නතනි අපි මේ රැස් කරගත්තින් දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව මේ දයාබර පියතුමා මෑණියන් දයා පෙරේරා මහත්මා, නන්දා පෙරේරා නෝනා මහත්මිය, ඒ වගේම මේ දානෙට සහභාගී වුණු අනිත් පින්නතුන් චන්දිමාල් මහත්මා, ගයනි නෝනා, චතුර මහත්මයා ඇතුළු මේ හැම දෙනාටමත් දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ගාථාව කියලා එත්තාවතාචයම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධිය. එත්තාවතාචයම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධිය. හෙත්තාවතාච යම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සින්දියා. හොඳයි පින්නතුනි, ඔබ හුඟා සතුටට පත්වන්න. මීට මාසයක කලින් මිය ගිය විමලාද සිල්වා මාතාව දෑබර මෑණියන් සිහිපත් කරලා මාසයක් ගත වෙන මේ අවස්ථාවේදී සිදකලා වූ පින්කමයි මේ ඉතාම හොඳින් නිමාටපත් කළේ. ඉතින් පින්නතුනි, ඔබ දන්නවා ශ්‍රී ලංකාව ඉඳලා ඔබ මේ දුර රටකට ඇවිලින් අවස්ථාවේදී ඔබ ජීවිතයේ සාර්ථක වෙන හුඟා දේවල් කරනවා. හොඳට ඉගෙන කියා ගන්නවා, දරුවන්ට හොඳට උගන්වනවා, ඒ වගේම හොඳ රැකියා ආරක්ෂා කරනවා, බොහොම වටිනාම වාහන පාවිච්චි කරනවා නේද? මේ හැම දෙයකින්ම ඔබ ඉහළම මට්ටමින් ඉන්නේ. ඒ වගේම පින්නතුනි, ඊට නොදෙවෙන විදියට අපි ගුණධම් වලනොත් ඉදිරියෙන් ඉන්නට ඕන. අන්න ඒක තමයි මේ අවස්ථාවේදී ඔබ මේ ඉස්මතු කළේ. ඉතින් ශ්‍රී ලංකාවේ කෙනෙක් නම් 7 දවසෙන් 3 මාසෙන් දාන දෙන්නේ නේ. ඔබ මේ මාසෙනුත් දාන දෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි අපේ දක්ෂතාවය. දැන් ලංකාවේ ඉඳලා මෙහි ආපු සමහර අය ඉන්නවා මාසෙට එක දවසක් නෙවෙයි මාසෙට පන්සල් කීපයක සිල් සමාදන් වෙනා ඉන්නවා. ලංකාවේ එනකොට පොහොයට එක වතාවයි මාසෙට සිල් සමාදන් වෙන්නේ. මෙහෙදි මාසෙට කීප දෙනක සිල් සමාදන් වෙනවා. පින්නතුනි මෙන්න මේක තමයි අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. මේ වගේ ලොකු රටකට ඇවිල්ලා අපි බොහොම ලස්සනට ඉන්නව විතරක් නෙවෙයි පින්කම් වලිනොත් අපේ හිත ලස්සන කරන දේවල් වලිනොත් අපි ඉදිරියට මේ යන්නට ඕන. ඉතින් එහෙම වුණොත් තමයි අපේ ජීවිත වඩාත්ම සාර්ථක උනා වෙන්නේ. ඉතින් ඔබට හැම දිනාටම සතුටටපත් වෙන්න පුළුවන්, විශේෂයෙන් මේ අම්මා තාත්තා දෙනට ආශිර්වාද වෙන හොඳ පින්කමක්, ලස්සන පින්කමක් අද දින සිදකලේ. පින්කම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට තමන්ගේ දෑතින් සිද කරගන්න ලැබුණා කියලා තව තවත් සතුටටපත් වන්න. මේ රැස් කළා වූ උතුම් පින්කම ආනිසංසයෙන් මෙලොව වශයෙන් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නයේ චිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ස්වාමීන් වහන්සේලා සෙත් ගාථා ප්‍රකාශ කරමින් ඔබ හැම දිනාටම නැවතත් ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සම්පන්නයේ චිරජීවනයේ සැලසේවා කියලා. සීලස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති හිමිනාතේ සමිජ්ජතු.